පහත්තිම්බල මං හිතන්නේ මේ 7.3 කියන්නේ විශාල ප්‍රදේශයක් යට වෙලා තමයි තියෙන්නේ දැනට. මේ තත්ත්වය ක්‍රමයෙන් අඩුයි කියන බලාපොරොත්තුව තියෙනවා. නමුත් මේ සියලුම විශාල ජල ප්‍රමාණය දැස්වීමල තියෙන්නේ කැලණිගඟේ මොය නිසා බොහොම මන්දගාමීව තමයි මුදට ජලය ගලා යන්නේ. මේ නිසා පහත්තිම් ක්‍රමයෙන් ජල මට්ටම් අඩුයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.